අද වෙනකන් මට විකිතව කිසිදු කෙනෙක් දැනුවත් කිරීමක් කරලා නැහැ. මාව දිවිලාගෙන පැවති සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කර බලට මාධ්‍ය ඔස්සේ තමයි දැනගන්න ලැබුණේ මේ විදිහ ගැසට් නියෝජනයක් කරලා තියෙනවායි කියලා. මම මේක දකින්නේ ඇත්තටම දේශසහගතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි සහයෝගය පළ කරා කියන හේතුව මුල් කරගෙන දේශසහගතව මේ විදිහට මෛත්‍රී පාලනය පරිගැනීම ඇත්තටම අපි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. තොරගම් කරලා වංචා කරලා දූෂණය කරලා එහෙම අපි අල්ලස් අරගෙන මොනවක් කොතනවත් වැරදක් කරලා නැහැ. නමුත් අයවැය සම්බන්ධව අල්ලගෙන മന്ത്രി ദൂരത്ത് ഇവർ കരുതപ്പോ ജനാധിപത്യമാർ സാഹചര്യം കണക്കിനും വേണ്ടി മേലെ ദൂരം കരണമാണ് അത്തരം അഭിനന്ദി ദക്കിന് വൈരി ദൂരപാലയാണ്.